මහ බැංකුවේ බොන්ඩ් ඉෂු එක මමත් කෝප් කමිටුවේ ඉන්න සමාජිකයෙක් ඉන්න සමාජිකයෙක්. ඉතින් අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගත්තේ අපි දැක්ක අඩුපාඩුකම. ඒ තීන්දුව අපි අඩුපාඩුකම දැම්මා. අපි අද මම තමුන්නාසන මගේ ප්‍රශ්නයක් අහුවොත් මම කෙලින්ම කියනවා මහ බැංකුවේ අධිපතිතුමාව මම අපේ ගමේ භාෂාවෙන් කියනනම් මම කියනවා දඬු කඳේ ගැසිය යුතුයි කියලා එච්චරයි. ඉතින් ඒක සිද්ධ විය යුතු දෙයක්. මොකද අපි කෝප් කමිටුවේ අපි දැක්කා උන සිදුවීම් සියල්ලම අකුරෙන් අකුර වචනෙන් වචනේ අපි අධ්‍යයනය කළා. ඒ පිළිබඳව අපිට මා එතන ප්‍රශ්නයක් නැහැ.